සමන්තාචක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චිත්ත සංකලේසා භික්ඛවේ සත්ත සංකලිස්සanti චිත්ත වදාන විසුජ්ජං තීති සදහවතුනි ඉතා කෙටි වදන් දෙකක් පදනම් කොටගෙන තථාගත ධර්මයේ සඳහන් ද්විත්ත ධම්ම පරයය පැහැදිලි කරලා දෙන්නයි සෝදානම්. සාමාන්‍යයෙන් භාවිතා කරන විට ඇඳුම් කිලිටි වෙනවා. මේ සඳහා සේදීම හොඳින් සේදීම වඩාත් හොඳින් සේදීම ආදී ක්‍රියාමාර්ග අපට වැටහෙනවා. නිකම්මක සාදාලා අවු වෙනවත් පිරිසිදු වෙයි ටිකක්. වතුරට නැත්තම් උණුවතුර දාලා දැම්මොත් තව ටිකක් පිරිසිදු වෙයි. තව සබන් ටිකක් දාලා සේදුවොත් තවත් ටිකක් පිරිසිදු වෙයි. හිතත් එහා සෝදන කොටකින් නිමිත කාලයක් සෝදෙවොත් තවත් ටිකක් පිරිසිදු වෙයි. එදායි පිරිසිදු වීමෙත් තිබෙනවා එක එක මට්ටම්. එකට වඩා එකක් හොඳ ක්‍රම තියෙනවා කියන එක. අන්න ඒ වගේ මේ බුදු සමය තුලත් මිනිසාට උගන්වනු ලබන්නේ තමාගේ සැප තමාට ලවා කරගත හැකි තමාපත් වෙන දුක තමා විසින්ම අවලංගු කරගත හැකි මාවත තමාගේ වැරදි අවබෝධයක් තුළ තමා විසින් දුකටපත් වෙන එක වරක්වා ගන්නා වූ පුළුවන් මාවත මේ ධර්ම න්‍යාය මිසේ වෙනත් සමයන් තුළ තියෙනවා කියලා මම දකින්නේ නැහැ අපට ආගමක් නැතුව අපට තේරෙනවානේ අපි පුද්ගලෙක් කියලා පුද්ගලයා ස්ත්‍රී කෝ පිරිසක් කියනත් අපි දන්නවානේ ඉපදිලා මැරෙනවා කියනවත් දන්නවා. ඒ ඉපදිලා මැරෙන කාලය තුල එක්කෙනෙක් ඉන්නවා කියන එක තමයි ලෝකේ පවතින බොහෝ දහම් වල විග්‍රහ වෙන්නේ. නමුත් බුදුදහම විග්‍රහ වෙන්නේ එහෙම නෙවෙයි. බුදුදහම විග්‍රහ වෙන්නේ පුද්ගලයා කය සහ සිත කියලා දෙකකට බෙදලා. මේ කයේ වචනේ ඕනෑම ක්‍රියාවකට සිත ප්‍රධාන වෙනවා පෙන්නලා සිතේ ක්‍රියාකාරීත්වයක් පිළිබඳ අධ්‍යයනය තුළින් ඒක තමයි වෙනස. එනම් මේ සිත සාමාන්‍යයෙන් මම දකින්නේ අර හමා යන සුළඟක් වගේ. මම ඔය ගොඩනැගිල්ල දැකලා තියෙන සමහර පුංචි සුළඟ කරගෙන කරගෙන යන දිශාවක් නෑ. ඒ පැත්තට බලවත් වෙනකොට ඒ පැත්තට යනවා. ඒ වගේම සාගරය හට ගන්නා වූ යම් චණ්ඩ මාර්ත මම දැකලා තියෙනවා ඡායරූපාස්සේ. ගමන් මග එක පැත්තක්. නමුත් යම් කාලයක ආකාරය වෙනත් බලපෑමක් ඉල්ලීම තුළ ගමන් මග මාරු වෙලා වෙන පැත්තකට ගිය වාගම. අනේ යම් යම් බලපෑම් මත සිත කියලා කියන්නේ එක එක පැත්තට යන එකක්. තියෙන එකක් නෙවෙයි ඒක. ඒක මවුකසෙන් බිහි වෙන තැන් පටන් මැරෙන කන්න තියෙන එකක් නෙවෙයි ඒක. ඒ නිසා මේ එක එක පැත්තට ඇදලා යන සිත වැරදි පැතිවලට නොයා හරි පැත්තට එතනින් එහාටත් හොඳම පැත්තට ගන්නට මං පිටක් තථාගත බුදුපියාණන් වහන්සේ පැහැදිලි කරලා දාලා තිබෙනවා අපට වැදගත් වෙන්නේ මේ අපි නොදන්නා වූ කය සතහ සාසිතේ මේ විශ්ලේෂණය වෙනත් ධමක පැහැදිලි කරලා නැති බැවින් තථාගතයන් වහන්සේගෙන් මෙහැදිලි කිරීම නැත්තම් මේ විශ්ලේෂණය තේරුම් ගැනීම අපට අපිව තේරුම් ගන්න වැදගත් වෙනවා අපේ ගමන් මඟ අපට එහෙම නැත්තම් ඔබ බලාපොරොත්තු වෙන ආකාරණ ඌේ පරලොවට නැත්තම් වෙනත් අයට කාටවත්ම අහිතක් අවැඩක් අහිතකර දෙයක් නොවන ආකාරයට පාවිච්චි කරන්නට මේ පුද්ගලයාගේ සිත පිළිබඳ අවබෝධය බොහෝ උදව් වෙනවා, උපකාර වෙනවා. ඒ සිත සම්බන්ධයෙන් අපි මතක් කළා වූ මේ පාළි පාඨය බොහෝ විට අංගුත්තර නිකාය ඒකක නිපේතේ නිපාතේ කීප පොලක තියෙන දෙයක්. ඒක මුලින්ම මතක් කරගන්නකො. මෙතන සත්තා සත්‍යෝ මතක තියාගන්න එක. බික්කරේ මහණුන්ට කිවට උනාට සත්වයින් සම්බන්ධයෙන් කියලා තියෙන්නේ. කි සංකලේ සාචිත්ත. සිත කෙලස් තීමෙන් කිලිටි වීමෙන්. සත්‍යයා කෙලසේ. මේක ආගමට අයිති දෙයක් නෙමෙයි. ඕනෑම සත්වයකට අපි සත්‍යව හදන්න බැරි නිසා මිනිස් ස්වර්ගය ගන්නවා. මිනිස් ස්වර්ගයට ඕනෑම කෙනෙකුට අයිති දෙයක්. ඒ කෙනාටම ඒ ජීවිතය තුළම මේ සිත චිත්ත වදාන පිරිසුදු කරගන්න පුළුවන් නම් විසුද්ධියර නැත්තම් පාරිශුද්ධත්වයටපත් වෙන්නත් පුළුවන්. භාවිතා කිරීමෙන් ඇඳුම් අපිරිසුදුවේ පිරිසුදු කරගැනීමෙන් අනිත් ඇඳුම්න්නට පුළුවන් ලෙස භාවිතා කළ හැකි වේ. ජීවිත දෙකක නෙමෙයිනේ සිදු වෙන්නේ. එක සතියක් තුළ එක දවසක් තුළ. ඒ නිසා අපට හිතෙනවා මේ සංකලේශා භික්කවේ සත්තා සංකලිස්සන්ති කියන්නේ ඒක ධර්මපරයාය. ඒ ධර්මපාරියායේ තිබෙන්නා වූ ආදීනව නැත්නම් අපහසු වරද තේරුම් ගන්න පුළුවන් නම් අපට අනිත් ධර්මපාරියායට මාරු වෙන්න පුළුවන්. චිත්ත බෝධානා විසුද්ධියන්ති. බෝධානා විසුද්ධියන්ති වලට යන්න සංකලේශා සංකලිස්සන්ති තේරෙන්න එනවා. බුදු සමයේ සිත උගන්වන්නේ කොහොමද? මේක මම සරලව පැහැදිලි කරන්නම්. බෞද්ධ නොවන ඕනෑම කෙනෙකුටත් තේරුම් ගන්න පුළුවන් විදිහේ. මොකද බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා තියෙන්නේ බෞද්ධයින්ට නෙමෙයිනේ, මිනිස්සුයින්ට. මිනිස්සු තමයි ආවේකෙම පාරක් තියෙනවා, හැම අනුගමනය කරොත් උසාසාල සැනසීමක් සහනයක් තියෙනවා කියලා තෙරුන් අරන් අනුගමනී ප්‍රතිපදාවලට ගියේ. එහෙනම් ඔබ දැන් කුඩා දරුවෙක් නුනට කමක් නැහැ, ලොකු කෙනෙක්. ඔබේ විහාරය දන්න. ඔබ කෙනෙකුට පණ තියෙනවා කියන්නේ ඇයි? මේ කතා බහ කරන යන්නේන දඟලන මැරුණා කියන්නේ ඇයි? ඔබ කතා කළ ඔබට පෙනෙන පුද්ගලයා හැමම ඉන්නවා. නමුත් දැන් නිහඬයිනේ. දැන් ඔහුට පෙනෙනවාද, ඇහෙනවාද, දැනෙනවාද, කේන් තියෙනවාද, ප්‍රතිචාර දැක්විය හැකිද? ඔබට තේරෙන භාෂාවෙන් කුමක් නැති නිසාද? සිත නැති නිසා. සිත ඉවත් වී ගියා. ඉවත් වී ගිය කත්තක් අපි දන්නෙත් නැහැ ඉවත් වුණා. අපි ඒකට මැරුණයි කියලා කියනවා. එහෙනම් අපිට ඒකෙන් හොඳට තේරෙනවා මේ කයේ ක්‍රියාකාරීත්වය නොපෙනෙන බලවේගය සිත බව. ඒක පෙනෙන්නේ නැහැ. නමුත් කොතරම් බලවත් කාර්යයක් ඉටු කරලා තියෙනවද දැන් නිහඬයි. දැන් එතනින් එහා පැත්තට ඒ ද්‍රව්‍ය මේකය විරායාම නැත්නම් එක්ලාස වීම, එක්ලාස වීම එක නතර වෙලා විසිරී යාමටයි පටන් ගන්න. දිනක් දෙකක් තුනක් හතරක් හතියක් ඇතුළත ඒක ආපහු පොළොවට පස් වෙන තැනට යනවැරනහම ආපහු අලුත් ඇඩියාවක් නැහැ. එනම් මේ සිතත් එක්කලා භාවිතාවේ කිරීමේදී සිත කය අලුත් වීමක් අලුත් වැඩියා වීමක් නිරන්තරයෙන් සිදු වෙනවා. ඇයි අපි මේක ඉගෙන ගන්න ඕනේ? ඉතින් අපි ජීවත් වෙලා නැරලා යන මොකටද මේක ඉගෙන ගන්නෙ? නෑ, ඇයි සංකලේශා භික්කවේ සංකලිස්සන්ති කරන්නේ අපට හානියක් නේ. කුඩා දරුව දන්නේ නැති වුණාට අපට දැන් තේරුම් ගන්න පුළුවන් විදිහක් බුදුහාමුදුරුව නැත්තම් බුදුරජාණන් වහන්සේ උගන්වනවා. සිත තියෙන එකක් නෙවෙයි. ඇති වෙන නැති වෙන එකක්. දිගටම යන සිත් පරපරක්. සිත ඇස කන නාසය දිවකය කියනා වූ දොරවල් පහෙන් උපදින සහ සිත් පහක්. වර්ග පහක්. අන්න ඒවයි අපිට මේ අපි පිළිබඳව අධ්‍යයනයක් මේ බුදුසමෙන් කරන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට බුදුසමයේ පුද්ගලයා වර්ග කරනු ලබනවා ద్వාර 6කින් ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරීත්වය. ద్వార කියන්නේ දොරවල්. ඇස කන නාසය දිව කය සිත. පාලියෙන් කියනවා චක්කුසෝත ගාන ජීවහා කාය මන. ඔබ ළඟ තියෙනව නේද මේ ටික? ඔබට මේ ඔබේ කය තුළ මේ දොරවල් 6 තියෙනවා. දොරවල් 6 න්න මොකද කරන්නේ? ඔබ කියාවි ඇසෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සෙනවා, දිවෙන් කන අබනවා, රස විඳිනවා, කයට ලැබෙන ස්පර්ශයන් කැමැති අකමැති වශයෙන් ගන්නවා. ඉතින් කල්පනා කරනවා ඒක. එහෙනම් ඔබට ඒක ගලප ගන්න පුළුවන්. දැන් අපි මේ දොරවල් පහ කොහොමද තේරුම් ගන්නෙත් පහෙන්ම සිත ක්‍රියාත්මක වෙන්නේ කියලා. අන්න එතෙන් තමයි තව අපට වචනයක් ඉගෙන ගන්න වෙන්නේ. ඒක සිංහලෙන් ගත්තොත් ඇහෙන් හඳුනන සිත, කනෙන් හඳුනන සිත, නාසයෙන් හඳුනන සිත, දිවෙන් හඳුනන සිත, කයෙන් හඳුනන සිත, බාහිර අරමුණු වල උදව්වක් නැතුව සිතින් හඳුනන සිත. දැන් ඔය මම කියේ පාලි නැතුව. අර සිත කියන වදෙන්ට තමයි චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා හයක් පාවිච්චි කරන්නේ. දැන් බලන්න ඔබ එක එක තැන් වලට යොමු වෙනකොට ඔබේ අවධානය එතෙන්ද නේද තියෙන්නේ කියලා. ආන්නේ සිත එතෙන්ද ගිහින්. එහෙනම් නැත්තම් සිත එතෙන්ද යොමු වෙලා. අවධානය යොමු කිරීම කියලා කියන්නේත් එහෙමනම් සිත යොමු කිරීම. ගුරුවරයා පාඩම් උගන්වනවා. දරුවා තුඹසක් දිහා බලන් හිටියොත් එහෙම ඔහුගේ අවධානය තුඹසට. එහෙනම් ඔහුගෙන් පහළ වෙන්නේ චක්කු විඥාන. තුඹසට ඇතුළු වෙන සර්පේක්කෝ තලවේ දැක්කොත් ඒක තමයි දකින්නේ. දරුවාගේ අවධානය යොමු වෙලා තිබුණොත් එහෙම කනට ගුරුවරයා කියන දේ ඇහෙනවා. එතකොට සෝත විඥානය පහළ වෙනවා. ගුරුවරයා කලුලෑල්ලේ රූපයක් ඇන්දොත් එහෙම ඒ හඳුනා ගන්නට චක්කු විඥානය පහළ වෙනවා. ඇහෙන. අනේ හිතේරුම් ගන්න එක ලස්සනට. එතකොට අපිට මේ මාරුවෙන් මාරුවට පිළිවෙලක් නැතුව ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් මේ සිත පහළ වෙනවා. ඒ සිත පහළ වුණාම ඒකට තියෙන්න බෑ. අපිට නවත්තන්නත් බෑ. නැති වෙනවා. නිරන්තරයෙන්. ඉතින් සිත යන්න උපන් දවසේ ඉඳලා මැරෙනකම් තියෙන එකක් වශයෙන් තේරුම් ගන්නට එපා. හටගත් සැනින් හේතුඵල සහිතව හටගත් සැනින් න්‍යාය එකක්. අතක තියාගන්න. ඇසෙන් අවධානය කනට යොමු වෙනකොට අරක මිය ගින් ඉවරයි. කනෙන් අවධානය නාසයට වුණොත් ඒක මිහි ගින් ඉවරයි. නාසෙන් අවධානය දිවට යොමු වුණොත් ඒකත් මිහි ගින් ඉවරයි. අවධානය කියන වචනේ පාවිච්චි කරන්න. එතකොට තමයි පේන්නේ. දැන් මේ විදිහට මේ සිත කය අපිට පාවිච්චි කරන්න වෙලා තියෙනවානේ. ඉවත් වෙන සහ ඉගෙන ගන්න. ඊට පස්සේ රැකියාවල් ගන්න. ආයි මුදල් හදල් හම්බ කරන්න. යම් කිසි කර්මාන්තයක යෙදෙන්න. මේදීලා මන්දයත් මේ සිතත් කයත් එකතුලා අවුරුදු 80ක් 90ක් 100ක් අපිට ජීවත් වෙන්න වරමක් දීලා තියෙනවා. වරමක් දීලා තිබුණාට මේක අලුත් වැඩියා කරන්න අවශ්‍ය කාරණා ටිකක් තියෙනවා නිරන්තරයෙන් බඩ කිනිනවා. දවසට තුන් සැරයක්ම අපහු මේ දැවෙන කොටස් හදන්න අලුතෙන් දෙන්න වෙනවා. ඒ නිසා මේ සිත කය සහිත පුද්ගලයාට ඒවා උපයාස අපයා ගන්නට ක්‍රම පාවිච්චි කරන්න වෙනවා. ගොවිතැන වෙළඳාම ආදී කොටේ රජයේ සේවය ආදී කොටේ එක එක කාරණා. එව කරන්න ගියාපහම සිතට සිදුවෙනා වූ බලපෑමක් තුළ සිත කෙලසෙන්න ගන්නවා. එතකොට සිත වෙනයි කය වෙනයි. එකතු වෙනකොනම් පුද්ගලයා. දැන් පුද්ගලයා හොඳ කෙනෙක් හෝ නපුරෙක් කරනු ලබන්නේ එහෙමනම් කය විසින්ද සිත විසින්ද? අර මියගිය පුද්ගලයා කිසි විටකත් නපුරෙක් වෙන්නේ නැහැ හොඳ වෙන්නේ. අර සුලිසුලංගේ බලපෑම් මත පැත්තමාරු වෙනා වගේ මේ පුද්ගලයා දරුවෙක් වශයෙන් එන කෙනා ඊට පස්සේ ඇසුර මත ඒ බලපෑම් වලට අහු වෙලා ඒ දෙපැත්තට යන්න පුළුවන් නේ. මේ නිසා මව්පියන් මේ දරුවාව පුද්ගලයෙක් වශයෙන් දැක්කට වැරදි අයගේ ඇසුර තුලින් වැරදි පැත්තට යයි කියලා නවත්තන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් මාධ්‍ය වල පෙන්වන අනවශ්‍ය දර්ශන ඔස්සේ ඔහුගේ වයසට ගැලපෙන්නේ නැති දේවල්. එවම මේ අධ්‍යාපනයට වෙන දෙයකට මුල් තැන දෙන්නේ කියලා ඒවා වාරණය කරන්න උත්සාහ කරනවා. අර යහමගට ගැනීම කියන එකේ තේරුම ඒකයි වැරදි පැත්තට යන එක නවත්තන්න. මේ අපි කතා කරන්නේ ධර්මයේ භාෂාව නැතුව. කුමක්ද අපිරිසුදු වෙනවා කියන්නේ? කුණු ගෑවෙනවා. සිත අපිරිසුදු වෙන්නේ කොහොමද? අන්න ඒ අපිරිසුදු වෙන જાතිවලට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ නම් ටිකක් තියලා තියෙනවා. ඒ නම් ටිකට අයිති දේවල් භාවිතා කරන්න ගියොත් තමයි මේ අපිරිසුදු වීම සිදු වෙන්නේ. ඒ අපිරිසුදු කරන්නා වූ සිත් එකට අකුසල චෛතසික අකුසල් සිත් කියන වචනේ පාවිච්චි කරනවා. බලන්න අකුසල් සිත් කුසල් සිත්. අර සිත් බලන්න වෙනස් වෙන හැටි. ඒ නිසා අපිට මේක නිරන්තරයෙන් වෙනස් වෙන ගමනක් අනු යන ගමනක් කියන එක තේරුම් ගන්නවා ජීවිතේ පුරාම. ඕනෑම කෙනෙක් ඕනෑම ආවෙනිකෙක්. එහෙම නැතුව මේ වදානාවිසුද්ධියන්ති පාවිච්චි කරගන්න බෑ. වදානාවිසුද්ධියන්ති පාවිච්චි කිරීමකින් තොරව චිත්ත සංකේසා භික්කවේ සංකලිස්සන්ති පැත්ත නම් භාවිතික පාවිතා කරන්නේ නම් බෞද්ධයත් අබෞද්ධයත් අතර වෙනසකුත් නැහැ. බෞද්ධයෙක් වෙන්නේ මේ සංකලේසා සංකලිස්සන්ති පැත්ත තේරුම් අරගෙන ඒ පැත්ත වසා දමා උදානාවිසුද්ධියන්ති පාවිච්චි කළොත්. එය මට කරන්න බෑ ඔබ වෙනුවෙන්. බුදු පියාණන් වහන්සේට කරන්න බෑ ඔබ වෙනුවෙන්. ඒ ඔබ වෙනුවෙන් කරගත්තේ වරද්දගන්නේක ඔබ වෙනුවෙන් මේක නිවැරදි මාර්ගයට ගත යුතුයි. ඒ නිසා මේ සම්පූර්ණ බුදු සමය ඔබ පිළිබඳව කතාවක්. ඔබ සිත සහ කය දෙකකට බෙදලා ඔබ ඊට පස්සේ සිත කියන්නේ ඔබේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියලා මාන විඤ්ඤාණ හයකට බෙදලා හයෝස්සේ මේ විග්‍රහය ලබා දෙනවා. විශේෂණය. එතකොට තේරෙනවද මේ බුදු සමය කියලා කියන්නේ බාහිර තියෙන පොතක් කියවන එකක් නෙවෙයි කියලා. ඒ තථාගතයන් වහන්සේ කළ ධර්මදේශනා යන මේ න්‍යාය. ඒ න්‍යායෙන් කියන්නේ අපි ගැන. එතකොට අප පිළිබඳ හදාරන තමා පිළිබඳ හොයන හොඳම ක්‍රමය තමයි මේක. අන්න දැන් මේක ජීවිත අවසානයේ හොයන්න ගියාම හොයාගන්න කාලයක් නැහැ. නමුත් හොයන්න පමාවුණා වැඩි. මන්දයත් මේ හොයා නොගැනීම තුළ චිත්ත සංකේසා භික්ඛවේ සත්තා සංකලිස්සන්ති කියන කාරණාව දිනෙන් දින මාසෙන් මාසේ අවුරුද්දෙන් අවුරුද්ද වයසට යන්න යන්න ඒ පාර ක්‍රියාත්මක වෙනවා. අන්න ඒක තේරුම් ගන්න ඕන. ඒ නිසා තමයි ඒ පාර වැරදි බොහෝ දුර යන්නට පෙර හිතා ඉක්මනින් වැරද්ද තේරුම් අරගෙන නිවැරදි කරගන්න මාර්ගයට එන්න ඕන කියලා බුදු සමය දේශනා කරන්නේ. අවාසනාවකට ගත වුණ සංස්කෘතිය තුළ එසේ අවුරුදු 10න් 15න් 20න් 30න් 10කට නැඹුරු වී මේ විසෝදානා විසුජ්ජන්ති අනුගමනය කළ යුතුයි කියන සංකල්පයක් සමාජයේ නැහැ. අර සංකිලේසා භික්කවේ සංකිලිස්සන්ති කියන පාරේ යමින් රැකියාව අධ්‍යාපනය මේ දරුවන් හැදීම අනිකුත් දේශපාලන ආදී සියලු දේවල් සංවිධාන වීම කරනවා. සංවිධානය කරලා ජීවිතය අගට ගියාම තේරෙනවා අනේ මේ කරපු වැඩ එකකින්වත් කිසියම් සතුටක් ලබන්න ඉවරයක් කරන්න බැරි වුණා කියන අත්සොක්තිය. දැන් ඇයි? දැන් අර සංකිලේසා භික්කවේ සත්තා සංකලිස්සන්ති කියන පාරේ තමයි යන්නේ. උගතයි නෝගතයි බුද්ධිමතයි මෝඩයයි ගිහියයි පැවිද්දයි ආගමිකයි අනාගමිකයි ඔක්කොම. එනිසා ඔබට ඔබේ කය වචන මෙහෙවන මේ කේන්ද්‍රස්ථානය ටිකින් ටික ටිකින් ටික වැරදි මූලයක් බවට පත් වෙනවා. කය වචන මෙහෙවන කේන්ද්‍රස්ථානය. ඒක කෙනෙක් නෙවෙයි නමුත් ඒකට කේන්ද්‍රස්ථානය කියවට කමක් නැහැ. ඒක ඒ කේන්ද්‍රස්ථානයේ ඔබ ගන්නා වූ දේවල් අනුව සකස් වෙනවා. පිටින් ගන්නා දේවල් අනුව. බුදුදහමේ ගැන්වීම ගත්තොත් බෞද්ධ කේ වෙනත් ආකාරකින් වෙනත් කියයි. ඒක හරි කියලා ගත්තොත් අනිත් පැත්තට ආන්නේ මේ විදිහට. ඔබ නැත්තම් ගොවිතැන ඉගෙන ගත්තොත් ගොවියෙක් කියයි විලාමි. ආ විදිහට පුද්ගලයා අර ගන්න දේවල් ආශ්‍රයෙන් තමයි මේ කේන්ද්‍රස්ථානය සකස් වෙන්නේ. අපිට වෙතින්ද වැදගත් වෙන්නේ ගොවියා, වෙළෙන්දා, කම්කරුවා, රජයේ සේවකයා කියන වචන නෙමෙයි. පුද්ගලයා. ඒ හැම පුද්ගලයින්ම ඉන්න අවශ්‍යයි. නමුත් පුද්ගල ක්‍රියාකාරීත්වය සමාජයට යහපත පිණිස යොදා ගන්නට ඕන තමන්ටත්, අනුන්ටත්, රටටත්, මෙලොවටත්, පරලොවටත්. ඒ නිසා තමයි බුදු සමයට කියන්නේ ජීවන ප්‍රතිපදාවක් කියලා. දුවහෝ පුත අවුරුදු 15ක් 20ක් 18ක් යනකොට පුරවැසියෙක් දැන් සමාජයට බහිනු. අනේ සමාජයට බහිනකොට ඒ දරුවට තේරලා තියෙනවා නම් චිත්ත වදානා විසුද්ධියන්තික මේ වටිනාකම. චිත්ත සංකලිසා සංකලිස්සන්ති කියන පදේ තියෙන තමන්ට සිදුවෙන හානිය. දැන් ඔහුගේ දිසානතිය වැරදි පැත්තට යන්නත් හොඳ පැත්තට යනවා නේද? ඔබට තේරෙනවද මිනිස් වර්ගයා මෙන්න මේ පැත්තට මෙහෙවන දහමක් බුදු දහම කියලා කියන්නේ කියලා. එනිසා ජීවත් වෙලා ඉවරලා ගත්තාම ආයි මොනවද මෙහෙවන්න තියෙන්නේ? ඉවරයි ජීවත් වෙලා. එබැවින් පළමුව මේ මතිමතාන්තර වෙනස් හේතුයි බුදු සමය දේශනා කළ පුද්ගලයා සඳහා වැඳුම් පිදුම් කරන්න නිස්පාදනය කර පූජා විදි සඳහන් එකක් නෙවෙයි. ඒක පස්සේ කාලේ හදාගත් එකක්. මිනිසාගේ ජීවිතය ජීවත් වීමේදී වඩාත් යහමගට මෙහෙවන ජීවන ප්‍රතිපදාවක් කියලා. විශේෂයෙන් බෞද්ධයයට වඩා අන් අයත් තේරුම් ගන්න ඕන. අන් අයගේ ආගම ආගමික ලේබලේ යන පූජන ස්ථානයේ කුමක් වුණත් කමක් නැහැ. ඒකට යන්නේක එපා කියන්නේත් අපි තහනම් කරන්නේ. මේ ඔබ ගැන නම් කතා කරන්නේ ඔබ සවන් දෙන්න. දැන් මේ ගති ලක්ෂණ මොනවද ඔබ ළඟ තියෙන? ඔබ කියනවා පුද්ගලයාගේ ගති ලක්ෂණ කියලා. නෑ අපි කතා කරනවා මේ නරක දේවල් වලට ලෝභය, දේශය, මෝහය කියන වචන තුනක් යටතේ එකතු වෙන දේවල් කියලා. අකුසල සිතුවිලි කියලා කියනවා. නැත්නම් කෙලස් කියලා කියනවා. අර සංකිලිස්සන්ති කියන වදේ තේරුම කෙලසෙනවා. බලන්න දැන් කුඩා සුරතල් දරුවෙකුගේ කය වචන ක්‍රියාකලාපයන් කරේ. අදටත් මම මේ දරුවන්ගේ ක්‍රියාකලාපයන්ට අතිශය ප්‍රිය කරනවා. අවංකයි. මොන දෙයක්වත් හංගන්නේ නැහැ කියනවා. ගෙදර තියෙන අඩුපාඩුවක් නැත්නම් ඒකත් කියනවා. මොන හරි දෙයක් ඒකත් කියනවා. මොකද උන්ට අර වංචනික වශයෙන් සගවන්න දෙයක් නැහැ. ඒක තමයි අර උපතින් අපි අරන් එනවා ජීවිතේ විඳින්න පුළුවන් සිතක්. ලෝකෙත් එක්කලා තරක කරන්න පොරල්ලන්න ගිහින් මේ සිත අපි අපිරිසිදු කර ගැනීම තුළ අපට විඳින්න තියෙන හැකියාව ජීවිතෙන් අහිමි වෙනවා. මේක බුදුරජාණන් වහන්සේ විවරණය කරන්නේ කොහොමද? අන්න අපිට යන්න වෙනවා මේක බුදුරජාණන් වහන්සේ විවරණය කරන ධර්ම න්‍යායකට. එක්ක ඔබට මේක තේරුම් කරගන්න පුළුවන් ත්‍රිලක්ෂණය කියන ධර්ම න්‍යායය. එක්ක ඔබට මේක තේරුම් ගන්න පුළුවන් චතුරාර්ය සත්‍ය කියන ධර්ම න්‍යායය. එක්ක ඔබට මේක තේරුම් ගන්න පුළුවන් පටිච්චසම්පාදයේ සහ නිරෝධයේ කියන ධර්ම න්‍යායය. එක්ක ඔබට මේක තේරුම් ගන්න පුළුවන් කර්ම හතර නැමති න්‍යායය. මේ ඕනෑම එකක් මේ චිත්ත සංකලේශා භික්ඛවේ සත්තා සංකලිස්සාන්ති සහ චිත්තෝ දානාවිසුද්ධියන්ති. කර්ම හතර න්‍යායෙන් ගත්තොත් කර්ම තුනක් සිත කිලිටු වෙන න්‍යායය. එකක් හිත පිරිසිදු වෙන න්‍යායය. පටිසම්පාද නිරෝධයෙන් ගත්තොත් එක පෙළක් සිත කිලිටු වෙන න්‍යායය, අනිත් පෙළ සිත පිරිසිදු කරගන්න න්‍යායය. චතුරාර්ය සත්‍ය න්‍යායෙන් ගත්තොත් පේලි දෙකක් සිත කෙලෙසෙන න්‍යායය, දෙකක් පිරිසිදු කරගන්න න්‍යායය. ත්‍රිලක්ෂණයෙන් ගත්තොත් නිට්ඨ සුඛාත්ම සිත කෙලෙසෙන න්‍යාය, අනිදුක්ඛ අනාත්ම සිත පිරිසිදු කරගන්න න්‍යාය. බලන්න දිට්ඨ ධම්පරියාය හැටි. මේ ඕනෑම දේශමක් ඕනෑම සූත්‍රයක් තුළට මේක ගැළපීලා එන්න ඕන. ඒක බුදුරජාණන් වහන්සේ සතු විශිෂ්ට සර්වඥ භාවයේ හැටි. දැන් එහෙනම් ඔබේ දර්ශනය ඔබ දන්නේ නැතුව නිට්ඨ සුඛාත්ම නම් ඔබ එහෙනම් සංකේසා වික්කවේ සත්තා. කෙලෙසෙන සත්තේ. ඒ නිසා මේ නිට්ඨ සුඛාත්ම කියන්නේ මොනවද කියලා දැන් ඉතින් ආපහු ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න විභාගේ පාස් කරන්න මේ ඔබ ගැන. මතක තියාගන්න. අන්න එතකොට මේක ඉගෙන ගත්තහම අර පිරිසිදු කරගන්න යන ප්‍රතිපදාවට තමයි බුදුසමයේ භාවනාව කියන්නේ. සංකිලේසා වික්කවේ සත්තා විසුද්ධියන්ති කරගන්න යන පාරට තමයි භාවනාව කියන්නේ. එතකොට සංකිලේසා වික්කවේ සත්‍යය දන්නේ නැත්නම් විසුද්ධියන්ති පාරකට යන්න බෑ නේද? එතකොට අනවබෝධයෙන් කවුරු හරි කියන දෙයක් කරලා මන්ද බුද්ධිකේ පිස්සෙක් නොමග යන පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒ නොමග යාමත් අර සුලිසලඟක් වෙන පැත්තට ගහලා යනවා වගේ යන්න ගිය පැත්තට වඩා වෙන පැත්තකට යාවා. සමහරට ගිය පැත්තට වඩා හොඳ වෙන්න පුළුවන්. නමුත් ඒකත් නිවැරදි මඟ නෙමෙයි, වෙනත් මඟක්. ඒ නිසා අපට ඉගෙන ගන්න වෙනවා අප විශ්ෙහි උගන්වන ලද මේ සංස්කාර ධර්මයන් කියන්නේ මොනවද කියලා. අපි අද මේක පැහැදිලි කරන්නේ ත්‍රිලක්ෂණයෙන් නම් සංස්කාර ධර්මයන් කියන්නේ. ඒ බාහිර ලෝකයේ තියෙන දේවල් වෙන්න බෑනේ. අපි කියන්නේ මේ බුදුහාමුදුරුවෝ ගන්නන්නේ. අන්න එතකොට අපට නොතේරෙන දෙයක් තියෙනවා. මේ සංඛාර පදයට අபிසංඛාර කියන පදයක් දාලා තියෙනවා. මේ සංඛාර කියන පදයට වරහන් ඇතුලේ අර්ථයක් දීලා තියෙනවා. මෙතනින් ඉවර නොවන ඉදිරියට ඵලයක් හටගන්න හේතුවක් ඉතුරු වීම. මේ මොහොතේ ඉවර නොවන මෙලෝ වශයෙන් ඉදිරියටත් තවදුරටත් යන්නේ නම් ජීවිතෙන් එහා පැත්තටත් තව පළහට ගන්න පුළුවන් හැකියාව ඉතුරු වීම. මේක ඔබ නම් කරන්නේ පෞ සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා, ධාන කුසල් සිද්ධ වෙනවා කියන නම් තුනේ. මතක තියාගන්න. එහෙනම් අපට මේ ජීවිතෙන් එහා පැත්තට යෑමක් තියෙන්නේ කය යන නිසා නෙවෙයි. කය මෙහි පොළොවට පස් වෙනවාමයි. සිත යන නිසාත් නෙමෙයි, සිත හටගත්ත ගමන් නැතෙනවාමයි. කයෙන් සිතින් එහාට ඵලයක් හටගන්න අවශ්‍ය හේතුවක් ඉතුරු කරන නිසා නේද? පෞසිදු වීම, පින්සිදු වීම, ධාන කුසල් සිදු වීම යටතේ ඔබ සිදු කරන්නේ එහෙමනම් ඉස්සරහට හේතුවක් තියෙන එක නේද? සමීක්ෂණයක් කරන් ඔබ වටේ ඉන්න කවුරු හරි දරුවෙක් වයස් විවිධ වයස් පුද්ගලයෝ අරගෙන ඔබට තේරෙවි දරුවට වඩා තරුණයා තරුණයාට වඩා මැදිවියා මැදිවියලා පුද්ගලයා අප්‍රසන්නයි, නපුරුයි, සිත්‍රිදනසලුයි, එපා වෙනසලුයි, එකට එක කරනසලුයි, පරිගන්නසලුයි, වෛර කරනසලුයි. අර මේවා ගෙනාපු නැති දරුවට මේවා උරුම වුණේ කොහොමද? මෙන්න මේ මේවා අරන් ආපු නැති දරුවට මේවා උරුම කර දෙන ලක්ෂණය මොකද්ද? අනුන් එකට හේතු වෙන්න පුළුවන්. නමුත් තමන් මිත්‍ර වෙනවා පාපේට. පාපේට මිත්‍ර වීමේදී පාප මිත්‍ර සේවනය. එතකොට පිට නැහැ පුද්ගලෙක් එහෙනම්. තමන් ඒවෙන් ආස්වාදයක් සතුටක් ලබනනම් තමන් මිත්‍ර වෙලා පාපේට. ඔය කුඩා දරුවන්ම මව්පියන්ගේ හැසිරීම නිරීක්ෂණය කරන් ඉඳලා ඒ දරුවා වැඩිහිටියෝ කරන වැඩ බිරිඳට පහර දෙනවා නම් පියා තමන්ගේ වටේ ඉන්න දරුවන්ට පහර දෙන්න. ප්‍රචණ්ඩ නම් ප්‍රචණ්ඩත්වේ පාවිච්චි කරන්න. පරුසවචන පාවිච්චි කරන නම් පරුසන පාවිච්චි කරන්න. හුරු කරගෙන ඉන්නේ නැද්ද? පොරළමාවේ මධ්‍යස්ථානයේ හෝ පාසලට. අර ප්‍රතිශ්‍යාව හැදී තියෙන කෙනෙක් ළඟ ඉන්නවා නම් ප්‍රතිශ්‍යාව බෝ වෙනවා, ප්‍රතිශ්‍යාව බෝ වෙනවා. අද මේ වැරදි චර්යාවන් අනුගමනය කරන අය ළඟ මල් කැකුළු වගේ මේ දරුවන් හිටම වුන්ට අරව ඒවා හරිද වැරදිද දන්නේ නැහැ, පාප බෝ වෙනවා. දැන් මේ නම් තුන ආපහු තේරුම් ගන්න. මේ ඔබ ළඟට එකතු වෙන මේ කාරණා. ඒ පිළිබඳව සූත්‍රවල තිබෙනවා මනවින් විවරණය කරලා. තවත් දවසක මම මේ විවරණය සමාජයට ඉදිරිපත් කරන්නම් කියලා සූත්‍රයක් ආසයෙන්. යමක් පවක්වන්නේ අවෙත් අහිත අවෙද පිණස වන්නේ බෞද්ධයින්ට විතරද? පැවිදිච්ච අයද? අන්‍ය ආගමිකිට ඒක වෙන්නේ නැද්ද? නෑ, සමස්ත සමාජයටම බලපාන. ඒ නිසා ඔබේ ධර්මයේ කියලා කියන්නේ. අන පොදුවේ ගත්තාම මේ සිතේ හේතු ඉතුරු වීම සඳහා ගන්නා වූ කාරණාවලට තථාගතයන් වහන්සේ නමක් කියලා තියෙනවා. අර ලෝභ දේශ මොහ සහිත සිතේ සංසුන් බව නැති වෙන අවුල් වෙන ක්‍රියාකාරීත්වය තමන්ට හෝ අනුන්ට අහිතක් සිදු වෙන ක්‍රියාකලාපයන්ට වචන හෝ කය යොදනවා. සිත විසින් වචන හෝ කය යොදනවා. කය වචන යොදන්නේ නැත්නම් සිත විසින් කළොත් එහෙම වචන හිත විසින් හිතනවා. ඒ නිසා බුදු සමයේ සිතත් සිත, කයත් සිත, වචනයත් සිත. සිත තනිව හිතනවා. සිත කයට එකතු කරලා වෙනකොට කරනවා කියනවා. සිත වචනට එකතු කරලා ක්‍රියාත්මක කියනවායි කියනවා. සිත. දැන් මේ සිත හටගෙන නැති වුණාට ඊට එහාට ඉතුරු වෙන්නේ කොහමද? ඔබ දැකලා තියෙනවද? වැල්ලල කියන වර්ගයේ. අර හිතවපුවාම වැලක් පැලවිලා උඩට ගිහින් අර කෑල්ල ඉවත් වෙනහොත් මෑලි වෙනවායි කියනවා. මේ වැල විසින් මොකද කරන්නේ? ආහාර නිෂ්පාදනය කරලා ඊළඟ සැරේට ගන්න ගබඩා කරනවා. කාලේනකොට වැල මැරිලා යනවා. දැන් ඉතින් අලයක් තිබුණ නැති ගණන්. නමුත් මේ වැල මැරුනේ අල ගබඩා අලයක් ගබඩා කරලා. මාස දෙකක් තුනක් යනකොට පසුබිමක තුරට අරගෙන අරට වඩා හොඳ වැලක් පැල කරන්න අවශ්‍ය ගබඩා කළා. ඒ නිසා මේක බීජයක් වුණා. ඵලය හටගන්න. දැන් අර මුල්වල වැලද? නෑ, ඒක මැරිලා ගිහින්. නමුත් මුල්වල වැල ගබඩා කරන නිසා අලයක් ඒකෙන් ආපහු පැලයක් හදන්න පුළුවන්. දැන් ඔබ නම් නෙවෙයි මෙහාට යන්නේ. මෙහෙන් පරලොවට යන්නේ. වැල අලේ ගබඩා කළා වගේ ඔබ මොනවා හරි එකතු කරුවාද? හිතට. වැල ඉක්මවා යමින්නේ වැලේ නෙමෙයි මම ගබඩා වුණේ අලේනේ. එස සිතේ නෙමෙයි ගබඩා වෙන්නේ, කය නෙමෙයි හිතේහා. වැල මැරෙනවා වගේ පුද්ගලයා මිය යනවා. නමුත් අර කොටස අපට පෙනෙන්නේ නැහැ. ද්‍රව්‍ය වශයෙන් බලන්නත් බැහැ. නමුත් කර්ම බීජ කියලා කියනවා. කියන නැත්තම් බුදුහාමුදුරුවෝ දාරනවා මේ ඔක්කොටම අවිද්‍යා පත්‍ය සංඛාරා. අන්න ඒක තුළ තියෙන අවිද්‍යාව කියලා වචනයක්. සංඛාරයට බලපාන්නේ අවිද්‍යාව නම්. දැන් අර සංඛාරය කියලා කතා කරන වචනේ තේරුමත් අර ඉදිරිඵල ඉදිරි විපාක ලබා දීමට හේතු විතර වෙන එක. අපුඤ්ඤාභි සංඛාර කියලා මම ඔබට ධර්මදේශනාවලදී කියලා ඇති. ඒ තමයි අර ඕනෑම කෙනෙකුට ලෝභ දේශ මොහ සහිතව අපිරිසුදුකින් එකතු වෙන දේවල්. යහපතක් සලසන්ත යාමේදී අනිත් අයට එකින් කරදරයක් පාඩුවක් නැත්නම් හානියක් තමන්ට දුක් විපාක ගෙන දෙන්නේ නැත්නම් ඒ විවරණය හොඳට තිබෙනවා එක සූත්‍රයේ. ඒවට කියනවා පුණ්‍යාභි සංකාර. තව එහාට එකක් තියෙනවා අපි මෙතන කතා නොකර ඉමු. මේ සමාජයට ඒක අදාළ නැහැ. මේ අභිපදයේ දෙකටම කියනවානේ. ඒ කියන්නේ හේතු ඉතුරු වීම කියන එක පවතුලක් ඉතුරු වෙනවා, පිනතුලක් ඉතුරු වෙනවා. ඒක තමයි පෞසිද්ධ වෙනවා, පිංසිද්ධ වෙනවා කියන්නේ. කොහොම ගත්තහමද? අන්න ඒක තමයි සක්කිලේසා සංකිලේසා බික්වේ සත්තා සංකිලිස්සන්ත යටතේ ඉගෙන ගන්න ඕන. අපි කතා කරන්නේ යන්නේ මොන යටතේද? සංස්කාරයන් නිත්සුකාත්ම යටතේ. අන බෞද්ධයාගේ නොවන මිනිසාගේ දර්ශනය ඕනෑම ලෝකේ ඉන්න බෞද්ධ මිනිසෙකුගේ දර්ශනය මේ සංස්කාරයන් මගේ මම මගේ ආත්ම. එහෙම නෑ මුලදී. එහෙම කොට ගන්නවා. එහෙම කොට ගැනීම සිපිටකේ වදාරනවා මඤ්ඤමානය කියලා. එතකොට එතන මම යනු මම කියන අකුර දෙක හෝ ජීවිතය නෙමෙයි. ඒ මොහොතට ආපාව හැංගීම. බය, කනගාටුව, ලෝභය, පින, ආදරය, ඊර්ෂ්‍යාව, කෝපය, වෛරය. මොකක්ද මේ ද්‍රවල් පහෙන් හිතට එන්නේ? හැංගීමක්. අර මඤ්ඤමාන කියන වචنين කියනවා නේද සීමාව පැන යාමක්. අල්ලා ගැනීම කියලා එකක්. අනේ අල්ලා ගැනීම නිසා නේද මේක මෙසිත නැති වුණාට හේතු ඉතුරු වෙන්නේ. අන්න පොදු සමෙන් උගන්නදී අපිට නොදැනෙන්න අපි මේකත් එක්කලා ගැටෙනවා, ඇලෙනවා. ඒ ගැටීම ඇලීම දෙකටම කියනවා සීමාවික් මාහෙවත්, යාමික් මාහ දැඩිව ගැනීමෙහිවත් උපාදානයි කියලා. උපාදානේ වීම එනකේ තේරුම අනාගත ඵලයක් පොදවන්න හේතු විතර වීම. එහෙනම් අපට වැරදුන දේ මොකද්ද දන්නවද? මෙන්න මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම සහ නිරුක්ඛාත්ම කියන පද දෙක අපට අර්ථයෙන් වැරදිලා තියෙනවා. ඒ නිසා අපට ඒක තේරුම් ගන්න බෑ. නිට්ටි කියන්නේ ස්ථිරයි, සුඛ කියන්නේ සපයි, ආත්මයි කියන්නේ සදාකාලිකයි. අනිත්‍ය කියන්නේ ඉස්තර නැහැ, නිසා දුක් ගෙනත් දෙනවා. අනිත්‍ය නිසා ඒක ආත්මකට ගන්න බැහැ. එහෙම පාවිච්චි කරන්න ඉගෙනගෙන තියෙනවා. ඒ පාවිච්චි කරන්න ඉගෙන ගැනීම තුළ වැරදි ආවෝදය තුළ සියලු දේවල් කියන අතනේ බාහිර ලෝකයට දාලා තියෙනවා. බාහිර දේවල් වල වෙනස් වීම, කැඩී බිඳී යාම ඊට පස්සේ ස්ථිර නැති බව, අනියත බව, අනිත්‍ය කියලා ලෝකයා බෞද්ධයෝ තුඟ දෙනෙක් පිළිගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළේ සංඛාරයන්ගේ අනිත්‍ය, අභිසංඛාරයන්ගේ අවිසංඛාර බාහිර ලෝකේ කොහෙවත් නැහැ. ඒවා තියෙන සිතේ. අන්න සිතේ අභිසංඛාරයන්ගේ මේ හේතු ඉතුරු වෙන මුලාව වරදක් බව අර බාහිර දිහා ඇස්සරලා බලන් ඉන්න අය දන්නේ නැහැ. ඒ නිසා ඔහු හැම විටම ඒ එනදී අල්ලා ගැනීමෙන් හෝ ඇලීමෙන් හෝ ගැටීමෙන් මමත්වෙන් ගන්නවා මඤ්ඤමානෝ. ඒ වැරද්ද නිසා තමයි අර බද්දෝ මාරස්ස කියන වචනෙන් තේරුම් කරන්නේ ඉදිරියට පවත්තන්න හේතුවක් ඉතුරු වෙනවා. එහෙම නැත්නම් ඒකට සංයෝජන කිවත් කමක් නැහැ. බැඳෙනවා. සංයෝජනයන්ට බැඳිලා ඉපදුනේ නැහැ මිනිස්සේ. මෙලොවදී ආපහු බැඳුන් ටික ලෙහා ගන්න දරවන. දැන් තේරුම් ගන්න ඕන කාරණාව මේ හේතු ඉතුරු වෙන්නේ දවසට එක සැරේද, ජීවිතේට එක සැරේද? නෑ, සිත ඇතිවි නැති වෙන මොහොතක් ගානෙම මේ හේතු ඉතුරු වෙනවා. හේතු එතන ඉතුරු වෙන්න ඒක අර අලගෙඩිය විශාල වෙනවා වගේ ටික ටික අහසට පේන්නේ නැතුණාට බලවත් වෙනවා. අන්න ලෝභ මූල, දේශ මූල, මෝහ මූල බලවත් වෙන්නේ ඔබ ඒවා මගේ මම මගේ ආත්මකට ගැනීමෙන් හෙවත් නිත්‍ය සුඛ ආත්මකට ගැනීමෙන්. එකට ඔබ කවදාවත් නිත්සුකාත්ම කියලා කියන්නේ නැහැ. එතකොට එහෙමනම් මේ බුදු දහම තේරුම් නොගත්ත මේ ස්කන්ධ ලෝකේ නැත්තම් මේ සිතකය වශයෙන් විග්‍රහ කරන ලෝකේ තේරුම් කර නොගත්ත පුද්ගලයා පුද්ගලෙක් වශයෙන් බලන්නේ. ඔහුට මේක තේරෙන්නේ නැහැ. ඔහු මේ හැම දෙයක්ම මට කියන අර්ථයෙන් ගන්නෙ. එහෙනම් ඒ පෘථග්ජන පුද්ගලයා යන ගමනට බුදුහාමුදුරුව අදාරන්නේ අර චිත්තාභ්‍යන්තරයෙන් ලෝභයෙන්, දේශයෙන්, මොහයෙන් වැඩෙමින් යන නිසා, රාග වේපුල්ලම්, දේශ වේපුල්ලම්, මොහ වේපුල්ලම් කවත්ම විපලත්වයට පත් වෙන නිසා පරිහානිය කරා යනවායි කියලා. අන්නේ පරිහානිය තමයි ජීවිතයේ අගට මේ තිබුණ සන්තෝෂය නැති කරලා මේ කනගාටුව, දුක, පශ්චාත්තාපය ගෙනත් දෙන්නේ. අපිම නේද ඒ වරද්ද කරගන්නේ. අන්න භාවනාවක් නැති සිටේ වැඩිම මේකත් වැඩිම ඇරුණාම අස්වීම නැහැ. මේ හේතු ඉතුරු වෙන එක නෙමෙයිද අලගෙඩිය බහින නිසා නේද ඊළඟ සැරේට පැලවෙන්නේ? මේ හේතු ඉතුරු වෙන නිසා නේද අනාගත ඵලහට ගන්නෙ? ඒ අනාගත ඵලය නේද කෙනෙක් පවෙන් පරලෝකෙහි දුගතිගාමී කරන්නේ, පිනෙන් පරලෝකෙහි සුගතිගාමී කරන්නේ, අපි විස්තර නොකළා වූ ධාන කියන තවත් අල්ලා ගැනීමක් තුළින් පරලෝක ස්ූපී අරුපී බම්තල වල යවන්නේ. එතකොට මේ නිත්‍ය සුඛ ආත්මකට ගැනීම සසරේ පමාව කියලා තේරුම් ගන්න පුළුවන් නම් කාම රූප අරුප බවත්‍රේ ඇවිදින්න ඔක්කොම පමා වූවෝ නෙවෙයිද? දැන් එහෙමනම් බුදුරජාණන් වහන්සේ චිත්ත වදානා විසුද්ධියන්ති පාඨයෙන් කියන්නේ ඇත්තේ මේ හේතු ඉතුරු නොකර නිමා කරන එක. ඉතුරු කර නිමාව එකක්, ඉතුරු නොවන නිමාව තව එකක්. දැන් අපි මේකට කියන්නේ ක්ෂණික මරණ කියලා. අසුරු ගසන සරකින් හටගෙන මැරෙනවා. අර බාහිර ලෝකයේ අනියත බවට